නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හුන්තු සුඛී කායෝ ජීවංචෝ සකලෝ සුගන්ධෝ ගච්ඡන්ති සම්වි ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, සක්මන් භාවනාදි කරන්නේ අපි සිහිය අපි වර්තමානයේ අපි පවත්වන ඇවිදීමකින් ඉරියව්ව මත පවත්වා ගන්න එක තමයි සක්මන් භාවනාවේ සිද්ධ වෙන්නේ. එතකොට අපි දැනගත යුතු මූලික දෙයක් තියෙනවා. අපි ඉදිරියේදී ඒක ගැඹුරින් සාකච්ඡා කරනවා. දැනට නිකන් සරලව කියන දෙයක් තමයි බුදුදහම තුළ සතිපට්ඨානය තමයි ප්‍රධානතම මාතෘකාව, මයින්ඩ්ෆුල්නස් එක. එතකොට සතිපට්ඨාන ගැන කියද්දී එය සම්පූර්ණව දැනගන්න නම් ඊට අදාළ පියවර කිහිපයක් තියෙනවා. දැන් සංයුතනිකායේහි සතිපට්ඨාන සංයුත්තේහි තියෙනවා විභංග කියලා සූත්‍රයක්. ඒ විභංග සූත්‍රයේ සඳහන් කරන භාගතුන් වහන්සේ සතිපට්ඨානං වූ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. The Buddha has explained three stages of mindfulness. Buddha says in the discourse of Vibhanga, O monks, mendicants, there are three things in mindfulness. One of them is mindfulness, and the second one, mindfulness meditation, and the path that leads to mindfulness meditation. Satya, satipatthana bhavanava, satipatthana bhavanagamini patipadava kiyala. Menna me thuna danagattot thamai satipatthane danagatta wenne. Habai e thunama maha satipatthana sootreyedi ekak vidiyata thamai kiyala thiyenne. ඒ එකක් විදිහට කියලා තියෙන්නේ ඇයි? මේකෙන හැම කාරණාවක්ම වැදගත්. හොඳ අවධානයෙන් ඉන්න. ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ ලොකු සූත්‍රයක් දීගෙන කයි තියෙන. හැබැයි ඒ සූත්‍රයේ මේ කරුණු තුනේම විස්තර කළ නැහැ බෙදලා. ඒ තුනම එකක් විදිහට දක්වලා තියෙන සතිපට්ඨාන නැත්නම් සතර සතිපට්ඨාන කියන මාතෘකාව යටතේ විතරයි දක්වලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ හේතුව තමයි සූත්‍රයේ වැදගත්ම වචනයක් තියෙනවා. හැබැයි පොඩි වචනයක්. ඒ වචනේ තමයි ඉද කියන එක. ඉද භික්ඛවේ භික්ඛෝ විහෙරති කායේ කායනුපස්සී විහෙරති. මේ ඉද කියන වචනය කොතන හරි තැනක තියෙනවා නම් සූත්‍රයක. ඉද කියන්නේ හිය කියන එක, මෙතන කියන එක, නැත්නම් මේ ශාසනය කියන එක. එතකොට ඉද කියන වචනේ යම් කිසි තැනක කියනවා නම් ඒ අහන ඔඩියන්ස් එකේ අය ඊට කලින් ඒක කරන්න ඕන කාරණාව ගැන හොඳටම දැනගෙන ඉන්නේ. ඒ දැනුවත් කෙනෙකුට තමයි එතන ඉඳන් තමයි මේ ටික කියන්නේ. එතකොට ඉද කියලා කියන්නේ මේ ශාසනයේ, මේ ශාසනයට ඇතුළත් වෙච්ච මේ ශාසනයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් වැඩි යුතු මාර්ගයේ මූලික පදනම දර්ශනය දන්න කෙනාට තමයි මේක මේ කියන්නේ. ඒ නිසා මේ ඉද කියන වචනය හරිම වැදගත් පදයක්. අන්නේ ඉද කියන තියෙන නිසා ඒකේදී අර තුන විස්තර කළ නැත්තේම ඉද කියලා පදය තියෙනවා නම් අපි දැනගන්නට ඕන මේකෙදී අර ඒ ඉන්න ඔඩියන්ස් එකේ අය මුල් කාරණා ටික මුල් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන අය තමයි මෙතන ඉන්නේ කියන එක. එතකොට අපි බලමු මේ තුනේ වෙනස මොකක්ද කියලා. සතිපට්ඨාන කියලා කියන්නේ දැන් අපි කතා කරන්නේ මේ විභංග සූත්‍රය. විභංග සූත්‍රය අනුව සතිපට්ඨාන කියලා කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ හතරෙහි සිහිය පිහිටුවා ගැනීම. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ සතිපට්ඨාන කියන එක බේස් වෙලා තියෙන වර්තමානයට සහ සම්මුති සත්‍යයට. දැන් අපි බොහෝ විට සතිපට්ඨාන කියලා විස්තර කරන්නේ මෙන්න මේ කෑල්ල. වර්තමානින් ඉන්න කියලා අපි කියන්නේ ආ මෙතන මේ රූපයක් තියෙනවා, රූපය ගැන නිස්සබ්දව ඉන්න ඔබ. උපේක්ෂාව ඉන්න. මෙතන ඇසයි රූපය දෙකමක් තියෙනවා, ඒ නිසා රූපය හටගත්තා මේ ඉන්න කියන එක බාහිර රූපයක් පනවල අප සංවරයක් කියනව නම් ඒක කරන්නේ සමත භාවනාව බේස් කරගෙන ඒක කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් එක බේස් කරගෙන ඒක සම්මුති සත්‍ය කන්වෙන්ෂනල් ට්‍රූත් එක බේස් කරගෙන තමයි ඒක තියෙන්නේ. ඒක බුදුදහමෙන් බැහැර කළා නෑ. ඒක මුලදී ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට ඒක අවශ්‍යයි. දැන් ආනාපාන සතිය ගත්තත්, ධාතු මනසිකාරය ගත්තත්, ඉරියාපත ගත්තත්, නවසීවතික ගත්තත් ඒ හැම දැනදීම බේස් වෙලා තියෙන්නේ මෙන්න මේ සතිපට්ඨානය කියන එක. අර අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්න ඕන නිසා හිත වර්තමානයේ තියාගෙන ඒ රූපය ගැන අවධානයෙන් ඉන්නවා. නැත්තම් මේ රූපය හැදලා තියෙන්නේ සතර මහා භූත රූප වලින් කියලා හිතලා ඉන්නවා. නැත්තම් මේක සුද්ධාස්තක වලින් හැදලා තියෙන කියලා ඒ අවධානයෙන් ඉන්නවා. නැත්තම් මේ රූපය වයසට යනවා, මේ රූපය මරණයටපත් වෙනවා, මේ රූපය ලෙඩ වෙන එකක්, මිය ගියාට පස්සේ මේකේ දෙදස් ගුණ ප්‍රේ මේ විදිහට යනවා, මිය ගියාට පස්සේ මේ වගේ දස අසුභයක් තියෙනවා, මේ ඔක්කොම සිහි කරණය මොනට දා අයිති මෙන්න මේ සතිපට්ඨානය කියන කාරණයට. එතකොට මෙතෙන්දි අපට සම්පූර්ණ අවිද්‍යාව දුර වෙලා නැහැ. මෙතෙන්දි කරන්නේ අර විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්නට හිතේ සමාධිය දිනු කිරීමෙහි ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි තියෙන්නේ. ඒකට කියන්නේ සතිපට්ඨාන කියලා, මයින්ඩ්ෆුල්නස් කියලා. ඒක තමයි අද මුළු ලෝකෙම ප්‍රැක්ටිස් කරන්නේ. මානසික ආතතිය, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ඒ බොහෝ විට අර හිත අතීතය අනාගතයට යන එක වළක්වලා අර මානසික පීඩ අඩු කරගන්න වර්තමානයේ තියාගන්න තමයි මේක ඒගොල්ලන් භාවිත කරන්නේ. හැබැයි ඒගොල්ලන් හිතන්නේ සම්පූර්ණ බුදුදහම කියන්නේ මේක කියලා. ඒගොල්ලන් අනිත් කියලා කොහොමවත් දන්නේ නැහැ. එතකොට මේකට බේස් වෙන්නේ සම්මුති සත්‍ය. හැබැයි මේකේ පරමාර්ථය හොඳයි. සම්මුති සත්‍ය උනාට ඇයි ඒක? ඒකෙන් අර ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා සහ මෙන්න මේ සම්මුති සත්‍යෙන් සමාධිමත් කරන සිත වැදගත් වෙනවා අපට ඊළඟ මොහොතට යන්නට පරමාර්ථ සත්‍ය සාක්ෂාත් කරගන්නට. ඊළඟ කාරණිය තමයි සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ විදර්ශනාව කියන එක. ඒක අර බාහිර රූපය මතම යැපෙන එකක් නෙවෙයි, මේ පැත්තේ රූපය දකිනකොටම හොදන්නවා මෙතෙන්ට හේතු ටිකක් තියෙනවා, අන්නේ හේතු ටික ඇති කල්ලි මේක තියෙන්නේ, හේතු නිරෝධයෙන් මේක නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒකට තමයි කියන්නේ අර කායේ කානුපස්සී විහෙරති කෙනගෙන් පටන් අරන් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා මෙනෙහි කරන එක තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. ඒක විදර්ශනා භාවනාව. ඒක පරමාර්ථ සත්‍ය බේස් කරගෙන තියෙන mindfulness based on conventional truth. We keep our attention in the present moment. The purpose of concentration meditation is to keep our mind in the present moment. That is mindfulness. That is samatha bhavana. Mindfulness meditation means that based on ultimate truth, paramartha satya, they are we practice insight meditation, arise in and cease in of five aggregates or form and mind. That is the purpose of mindfulness meditation, that based on insight meditation and ultimate truth. එතකොට අපි දැනගන්න ඕන අපි සතිපට්ඨානයක් වඩනව නම් මේ වෙලාවේ තමා වඩන්නේ සතිපට්ඨානයද සතිපට්ඨාන භාවනාවද කියන එක ගැන තමන් දැනගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, කවුරුහරි දේශකයෙක් දේශනා කරනවා නම් යම්කිසි කරුණු ටිකක් සතිපට්ඨානේ නමින් කතා කළත් අපි තේරුම් ගන්නට ඕන මේ වෙලාවේ මේ දේශකයන් වහන්සේ කියන්නේ සතිපට්ඨානයද සතිපට්ඨාන භාවනාවද කියලා. එතකොට දැන් මේක හැදලා තියෙන සතර මහා ධාතු වලින් මේක හැම වෙලාවෙම හට ගන්නව නිරුද්ධ වෙනවා, මේක වෙනස් වෙන දෙයක් කියලා දකිනව නම් ඒක ඇත්තටම සම්මුති සත්‍යයයි ඉන්නේ. හරියට දැන් මෙතෙන්දී ඊටාම වැදගත් කාරණයක් තමයි බුදුදහමෙහි අනිත්‍යතාවය සහ විපරිණාමය කියන කාරණා දෙක. අනිත්‍ය දැන් මේවට ඉංග්‍රීසි වචනත් අපිට පාවිච්චි කරන්න ඕන නැත්නම් කියන වචනයක් නැති නිසා. එතකොට අනිච්ච කියන එකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉම්පර්මනන්ස් කියලා. වෙනස් වීම කියන එකට චේන්ජින් කියලා කියන්නේ. එතකොට බුදුදහමේ මොකක් අනිත්‍ය කියලා කිව්වත් අපි කියන්නේ චේන්ජින් කියලා, වෙනස් වීම කියලා, හැමදේම වෙනස් වෙනවා කියලා. ඇත්තෙම මේ වෙනස් වීම කියන එක හරිය කල්පනාවෙන් අපි විග්‍රහ කරගන්නට ඕන. ඇයි ඒකට හේතුව වෙනස් වීම කියන එක, චේන්ජින් කියන එක බුදුදහමෙන් බැහැර කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. ඒක අමාරුවක් නෑ. විද්‍යාඥයොත් ඉලෙක්ට්‍රෝන බෙද බෙද ඒ වෙනස් වීම තේරුම් ගන්න තියෙනවා. දැන් භෞතික විද්‍යාඥයෝ ලිප්ටන් බෲස් වගේ අය, ඔබ බලන්න සමහර ජීව විද්‍යාඥයන් ලිප්ටන් බෲස්ගේ දේශන අහලා බලන්න, ඕන් විශාල මට්ටමින් අපේ මේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් ශරීරය වෙනස් වෙන හැටි විතරක් නෙවෙයි, අපේ පර්සෙප්ෂන් එක අනුව මොළො බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් සම්පූර්ණ බොඩියම වෙනස් වෙන හැටි කියනවා. හැබැයි එහෙම කිව්වත් ඒක තේරුම් ගත්තා දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒකට හේතුව ඇයි? ඊට වඩා ගැඹුරු දෙයක් බුදුදහම තුල කියලා තියෙනවා. මොකද කොච්චර වෙනස් වීම බැලුවත් අපි බලන්නේ බාහිර දෙයක්, නිරුද්ධ වෙච්ච දෙයක් ඇතැයි කියලා බලන එක තමයි කරන්නේ අපි. උදාහරණයක් හැටියට කියනවා නම්, අපි පාරේ යනවා. පාරේ යනකොට රස්නේ වෙලාවට ඈත පාරේ අර වතුර වගේ මිරිගුවක් තියෙනවා. එතකොට අපි හිතන් ඉනෝ මිරිගුව තියේ කියලා, වතුර තියේ කියලා හිතලා අපි වතුර අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වතුර හිඳල යනවා කියලා අපි කියනවා, මෙනෙහි කරනවා. අන්නේ වගේ හරියට. එතකොට ඇත්තටම වතුරක් නැහැ, නැති වතුරක් අපි නිර්මාණය කරගෙන ඒකේ අනිත්‍යතාවය බලබල ඉන්නේ. මුළු ලෝකෙම කරන්නේ මේක. එතකොට බුදුදහමේ මොකද කරන්නේ? ඇත්තටම මිරිඟු අනිත්‍යතාවයේ බැලීම නෙවෙයි, මිරිඟු වතුරේ කියලා හිතන අනිත්‍යතාවය බලන එක නෙවෙයි. මිරිඟුව දකිනකොටම දන්නවා ඇත්තටම මිරිඟුවක් නැහැ මෙතන කියලා. ඒක සම්පූර්ණ මායාවක් කියලා දකින එක තමයි බුදුදහම කියලා කියන්නේ. හැබැයි මුලදී බුදුදහම මේක සම්බුද්ධ සත්‍ය තුළ ඉඳගෙන අපි අර විසලා තියෙන හිත එක තැනකට ගන්න ඕන නිසා ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරනවා. මේ බොඩිය හැදලා තියෙන්නේ, ශරීරය හැදලා තියෙන සතර මහා භූත රූප වලින් කියලා බලනවා. ඒක කායන පස්සන භාවනාවලත් මුල්ම කොටසේ තියෙනවා. හැබැයි අපි එතනින් නවතින්නේ නැහැ. එතකොට මම කියන උත්සාහ කළේ, එතකොට අනිත්‍යතාවය කියලා කියන්නේ හැම දෙයකටම ආවෙනික වෙච්ච වෙනස් වීමක් තියෙනවා. දැන් අර මිරිගුවෙත් වෙනස් වීමක් තියෙනවා. එතකොට ඒක බල බල ඉන්න එකම නෙවෙයි. එතකොට දැන් අපේ ඇහැට ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා. එතකොට මේ තුනට අයිති වෙන වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා. රූපය හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙනවා. අපේ මනසත් හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙනවා. අපේ ඇසත් මනසට අනුව හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙනවා. ඒ වෙනස් වෙමින් තියෙන කාරණා කිහිපයක් එකට එක මොහොතෙහි හේතු නිසා හටගෙන, අන්න ඒ තුන හට ගැනීමෙනුත් ප්‍රතිඵලයක් ඒ වෙලාවේ හට ගන්නවා. අන්න ඒක තමයි මෙහිදී වැඩිපුර ඉස්මතු කරන්නේ. දැන් මුළු ලෝකෙම කරන්නේ, දැන් අපි කියමු වළඳක් ලිග්ගල් කීපයකට තියලා තියෙනවා. එතකොට ලිග්ගල් ටිකත් වෙන වෙනම අනිත්‍යතාවයට පත් වෙමින් තියෙන්නේ. ඒ ලිග්ගල් තුන උඩ තියලා තියෙන භාජනයත් ඒ මොහොතට ශනිකව තියෙනවා. තියෙන කොටමත් ඒ වළඳට අනුව තමයි ඒ මොහොතේ අපි ගල් ටික සෙට් කරන්නේ. කලින්ම තියෙන එකකුත් නෙවෙයි. ඇත්තටම අපේත් මේ ඇස කන ආදියෙන් මේ ලෝකෙ ස්පර්ශ කරන වෙලාවේදී ඒ අපි අපට අදාළ වූ ලෝකයක් තමයි අපි නිර්මාණය කරගන්නේ. ඒ මොහොතේ ඇත්තටම ඒ බාහිර දෙයට ආවෙනක වෙච්ච ලක්ෂණකුත් ඒ වෙලාවෙ නැහැ. ඒකත් තීරණයවන්නේ අපේ මේ විඥාණයට සාපේක්ෂව. උදාහරණයක් ඇටිට අපි දැම්මේ මෙතන බිත්ති අපට බිත්තියක් වුණාට වෙනත් සත්වයක් මෙතෙන්ට ආවොතින් සමහර සත්වයන් ඉන්න ඔවුන්ට මේක බිත්තියක් වෙන්නේ නැහැ. ඔවුන්ට මේ බිත්තිය මැදි යන්නත් පුළුවන්, බිත්තිය මැදින් බලන්නත් පුළුවන්. එතන අපේ ලෝකෙට තමයි මේක බිත්ති අපිට මෙතන හේතු වෙන්න පුළුවන්. ඒ සත්‍යව තියාට මෙතන හේතු වෙන්න බෑ. එතකොට එක එක සත්වයන්ට අනුව ඔවුන්ගේ ඉන්ද්‍රිය වලට අනුව ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් තමයි මේ තියෙන්නේ. එතකොට බාහිර ලෝකයේ කැඩෙනව බිඳෙනව මේ ටික එකතු වෙලා තියෙනවා කියලා හිතුවත් ලෝභයේ ටික කඩවීමක් තියෙනවා. හැබැයි ඒක తాවකාලික විසඳුමක්. සම්පූර්ණ විසඳුමට යන්න නම් මේ හැම දෙයකම තියෙන වෙනස් වීම දකින්නත් ඕන. හැම දෙයම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියලා දකින්න තමයි සතර මහා භූත රූපෙම විස්තර කරන්නේ. ධාතු මනසිකාර්ය, සුද්ධාෂ්ටක බලන්න, මේ ඔක්කොමගෙම කරන්නේ මේක. සුද්දාස්තකය තත්පරයකට කෝටියක් වෙනස් කියලා බැලුවත් අනිත්‍යතාවය තේරුම් ගත වෙන්නේ නැහැ. ඒක අපටත් වඩා හොඳ විද්‍යාඥයන් විද්‍යාගාරවල කරනවා ඒක. ඒ වෙනස් වීම බලනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි එකතකින් ඒ රූපේ වෙනස් වීමක් දකිනවා. ඒ රූපේ වෙනස් වීමට සාපේක්ෂව අපේ ඇහැ ආදී ආයතනත් වෙනස් වෙනවා. ඇහැ ආදී ආයතනට සාපේක්ෂව රූපයත් වෙනස් වෙනවා. සහ මේ ටික ඔක්කොම එකතු වෙෙන් මේ මොහොතේ ඇසත් රූපයත් චක්කු විඥානයත් මෙන්න මේ තුනම නිසා මේ වෙලාවේ මේක හටගත්තා. හටගත්ත විතරක් නෙවෙයි, ඒ හේතු ටික එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා විතරක් නෙවෙයි, අපට ප්‍රයිමරි පර්සෙප්ෂන් එක අපට ලැබෙන මුල් එක්ස්පීරියන්ස් එකේදී. හැබැයි ඒ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක මත අපට පිහිටලින්න බෑ. නිතරම අපි එක තේරුම් ගන්නේ ඒ ටික ඔක්කොම නිරුද්ධ වුණාට පස්සේ අපේ මනෝවිඥාණයෙන් පැත්තෙන් කියලා දකින එක. දැන් ඇහැට රූපයක් පතිත වුණාට, ඇහැට වර්ණ රූපය ගත්තට, වර්ණ රූපය තේරුම් ගන්න මට්ටමේදී සම්පූර්ණම රූපය තේරුම් ගන්න බෑ අපට. චක්කු විඥානේ තේරුම් ගන්න බෑ අපට. අපි තේරුම් ගන්නේ චක්කු විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඥාන මට්ටමේදී. ධර්මයේ පැහැදිලිවම සඳහන් කරනවා පංචහි විඥානේ හේන කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. පංච විඥානයන්ගෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන, මෙන්න මේ පහෙන් අපට යමක් සම්පූර්ණම තේරුම් ගන්න බෑ. අපි නිතරම තේරුම් ගන්නේ මෙන්න මේ පහ නිරුදුනට පස්සේ, ඊට පස්සේ හට ගන්නව මනෝ ධාතු කියන අවස්ථාවත්, ඊට පස්සේ මනෝ විඥාන කියන ධාතු අවස්ථාවත්, ඊටත් පස්සේ ඒක බේස් කරගෙන ධර්මාලම්බන කියන අවස්ථාවේදී මනංච පටිච්ච ධම්මේචු පඤ්චිති මනෝ විඥාන කියන අවස්ථාවේ තමයි මේක තේරුම් ගන්නේ. තේරුම් ගන්නකොට අර මුලින් ඇස රූපේ චක්කු විඥානය ඒ විපාක මට්ටමේ දේවල් ටික සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. අපි සම්පූර්ණ මේ ලෝකේ තේරුම් ගන්න මනෝ විඥාන අවස්ථාවේදී. හැබැයි ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. විපාක මට්ටමේදී රූපේ ක්‍රියාත්මක වුණා, ඒ අවබෝධය ලැබෙච්ච නිසා තමයි අපි වර්ණ ශබ්ද ආදී තේරුම් ගත්තේ. හැබැයි නිතර මේක තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේදී. විතරම අපි කියන උදාහරණයක් තමයි, දැන් අපි කෑම කනකොට, අපි පිඟානකට කෑම ටිකක් බෙදන් කනකොට අපට දිවට රස දැනෙනකොට අපි නිතරම හිතන්නේ මේ දිවට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම කියන කාරණේ නෙනේ. දැන් කඩේට කෑම ටිකේ රස දැනෙනකොටම අපි බලන්නේ පිඟාන දිහානේ, අනේ හරි රස කෑම ටිකක්, බොංජි ටික හරි රසයි, නූල්ස් ටික හරි හොඳයි කියලා ඒ පැත්ත තමයි බලන්නේ නේ. ඇත්තටම රස දැනන්නේ කොහෙද? ආහාර ටික. ඔව්, දිවේ තියෙන ආහාර ටික රස විඳින්න හිතන් ඉන්නේ පිඟානේ තියෙන කෑමයි කියලා. එහෙම නැතුව අපිට නිකමට හරි හිතලා තියෙද කෑම කන වෙලාවේ රස දැනනකොට අර කටේ තියෙන කෑම ටික මතක් කරලා තියෙනවද? නිකමටවත් මතක් කරලා තියෙද? දැන් වැලි කැටියක් කියෙම හැපුණොත් නම් මතක් වෙනවා. හැබැයි අනිත් වෙලාවෙදී අපිට හැම වෙලාවෙම හිතෙන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකමයි කියලා නේ. අන්නේ වගේම තමයි අපේ සම්පූර්ණ ජීවිතය. කියන්නේ මේ ඔක්කොම බාහිර පේන ලෝකේ අර පිඟානේ තියෙන කෑම වගේ. මේව හොඳයි, නරකයි, ලස්සනයි, උපේක්ෂාවයි හැම එකම අපි විඳින්නේ මනෝ විඥාන මට්ටමේ අර කටේ තියෙන කෑම ටික වගේ. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි ධර්මයේ තියෙන්නේ. අන්නේ තෙන්දී අපි අප ඉන්න තැන් සහ අප මෙතෙක් තේරුම් ගත්ත කරුණු වල කොතනද අපි ඉන්නේ කියන එක අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න වෙනවා. දැන් අපි සාමාන්‍ය දාන දෙන අවස්ථාවත් පංචශීල රැකින අවස්ථාවත් නෙවෙයි අපි දැන් මේ කතා කරන්නේ. අපි සම්පූර්ණ මේ සමති දර්ශන දෙකයි කතා කරන්නේ. අපි සම්පූර්ණයම කතා කරන්නේ සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි කියන අවස්ථාව. ඒතොර මෙතෙන්දී සතිපට්ඨානය කියලා කියන්නේ අපි මේ වෙලාවේ වර්තමාන සිත තියාගෙන එක්ක රූපයක් පිළිබඳව හිත තියන් ඉන්නවා, නැත්තම් වේදනාවක් පිළිබඳව හිත තියන් ඉන්නවා, නැත්තම් හිත ගැන හිත තියාගෙන ඉන්නවා, නැත්තම් ධර්ම වෙනත් විදිහකින් කියනවා සංඥා චේතනා දෙක ගැන අපි හිත තියාගෙන ඉඳීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතන ඉන්නකොට අපට අර නීවරණ ටිකක් අඩු වෙනවා, පංච නීවරණ යටපත් වෙනවා. හැබැයි අවිද්‍යා නීවරණ දුරු කරන්න මොකද කරන්නට ඕන? මෙන්න මේ හේතු ටික හටගත්තු, මේ කාරණා හටගත්තු හේතු ටික මේ වෙලාවේ තියෙන බව නෙවෙයි ඇත්තටම. හේතු ටික නිරුද්ධ වෙච්ච බව දැනගන්න එක. එතකොට හේතු හට ගැනීමක් දන්නවා, හේතු නිරෝධයක් දකිනවා. එතෙන්දී අපි එක පැත්තක් විතරක් නෙමෙයි බලන්නේ. හේතු නිරුද්ධුනා කියලා විතරක් බලන්නේත් නැහැ, හේතු තියෙනවා කියලා විතරක් බලන්නේත් නැහැ. ඇයි ඒකට හේතුව? හේතු ටික නැහැ කියලා බැලුවොත් උච්ඡේදවාදයට යන්නේ, හේතු ඇති කියලා ගත්තොත් සාස්ත්‍වවාදයට යන්නේ. මේ දෙකම දුරු කරලා මධ්‍යම ප්‍රතිපදාව යනවා කියන්නේ මොකද්ද? පරිසම්පාදයේ පදනම් කරගත්තු ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. හේතු ඇති කල්ලි මේ ටික හටගත්තා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන මෙන්න මේ දෙකම එක විට දකින දර්ශනය තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන දර්ශනය. අපේ ජීවිතේ මොනව කළත් කරන්නේ මොකටද? මෙන්න මෙතෙන්ට එන්න. මේක තමයි අපේ අවසාන ඉලක්කය. මේකට තමයි විමුක්තිය සහ විමුක්ති ඥාන කියලා කියන්නේ. මෙන්න මේක ඔළුවේ තියාගෙන තමයි අපි හැමදේම කරන්නේ. සමත භාවනාවක් වැඩුවත් අපි කරන්නේ ඒකත් එක්ක. මෛත්‍රී භාවනාවක් වැඩුවත් අපි කරන්නේ ඒත් එක්ක. එතකොට අපි අමුතුවෙන් ආත්ම දෘෂ්ටිය දියුණුනා කියලා කතාවක් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය වැඩි වුණා කියලා මෛත්‍රී භාවනාවක් කළා එහෙම වෙන්නේ නැහැ. මොකද අපි එක නිතරම කරන්නේ මේ දර්ශන ඔළුවේ තියාගෙන. එතකොට මෙන්න මේ විදියට බුදුදහමේ තියෙන සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනා කියන දෙකේ වෙනස දැනගන්නට ඕන, සහ තමන් මේ වෙලාවේ වඩන්නේ සතිපට්ඨානයද සතිපට්ඨාන භාවනාද කියන එක දැනගන්නට ඕන. තුන්වෙනි කාරණය තමයි සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව. ඒ කියන්නේ අරහත්ක මාර්ගය. ආරියසංග මාර්ගයේ සම්මාදිටියේ පෙරටුවේ යන්නට ඕන. ඒ කියන්නේ අර මේ දර්ශනය මුලින්ම තියෙන්නට ඕන, සහ අපි සතියේ වැඩුවට ඒක සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතියක් තනියම යන එකක් නෙවෙයි, ඒ සම්මා සතිය විශේෂයෙන්ම සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති මෙන්න මේ කරුණු තුනත් එකයි නිතරම යන්නේ. ඒක මහාචාර්ය අරිස් සූත්‍රය ඉතාම පැහැදිලිව දේශනා කළ තියෙනවා. ආරිෂ්ණංගාර මාර්ගයේ මොන අංගය අපි වැඩුවත් ඒත් එක විශේෂයෙන්ම සම්මාදිට්ඨිය යන්නට ඕන. සම්මාදිට්ඨි පුරේ ජවන් කියන්නේ ඒකයි. සම්මාදිට්ඨිය පෙරමුණේ තබාගෙන තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ දර්ශනේ අපේ හිතේ හැම වෙලාවෙම රැව පිළිරැව දෙන්නට ඕන. දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ මෙතෙන්ට හිත පිහිටුවාගෙන ඉන්න එක නෙවෙයි. මේක දකිනකොටම මේ නිරුද්ධ වෙච්ච ලෝකයකුවේ තමන් මේ අසුරු කරන්නේ කියලා, ශුඤ්ඤතෝ ලෝකං අවේක්ඛසෝ කියන එක ශූන්‍ය වශයෙන් ලෝකේ බැලීම. එතකොට එතන ඇත කියන අන්තයෙන් දුර වෙලා, නැත කියන අන්තයෙන් දුර වෙලා, ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන දර්ශනයත් එක තමන් ඉන්නේ. අනේ තේන තමයි බුදුදහමේ තම වැදගත්ම පාඩයක් අපට මුණ ගැහෙනවා. ඒ තමයි අහුත්වා සම්බුතං හුත්වා නබ විසති කියන කාරණය. පෙර නොතිබී හට ගන්නවා හේතු ඇති කල්ලි, හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence කියන කාරණය. අහුත්වා සම්බුතං හුත්වා නබ විසති. මෙන්න මේක තමයි බුදුදහමේ අනිත්‍යතාවය ගැන පැහැදිලි කළ තියෙන ඉතාම වැදගත් පාඩිය බවටපත් වෙනවා. අපේ සියලුම අත්දැකීම්, අසකනාදී ආයතන, රූප ශබ්දාදී අරමුණු, චක්කු විඥානාදී විඥාන, මේ හැම දෙයකම ස්වභාවය පෙර නොතිබී හටගන්නෝ මේ මොහොතේ හේතු ඇති කල්ලි, හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. හැබැයි පෙර නොතිබී හටගත්තයි කියලා හොඳට මතක තියාගන්නට ඕන. අහේතු අපපච්චතාවාදයට යන්නේ නැහැ. නිකං අහම්බෙන් හටගුණා කියන මතයට යන්නේත් නැහැ. ඒක ඊටම වැදගත් කාරණයක්. දැන් පෙරනොතිබී හටගත්තා කියලා කිව්ව ගමන්ම කෙනෙකුට හිතෙනවා එහෙනම් කිසිම හේතුවක් ඵලයක් නැහැ නිකම් හටගත්තා කියලා. එහෙම ඒකට යන්නේත් නැහැ. ඒකත් වෙන මන්ත්‍රය බුදුහන කාලේ තිබුණා. අහේතු අපපච්චතාවාදය බුදුදහමෙන් බැහැර කළා. බුදුදහමෙන් ඉදා පච්චතාවාදයේ පරිසම්පාදයේ මේ දේශනා කළ තියෙන්නේ. එතෙන්ද කියන්නේ අපේ කලින් අත්දැකීම වර්තමානයකට බලපෑමක් වුණා. හැබැයි ඒක එහෙම මෙතෙන්ට ආවේ නැහැ. මෙතන තියෙන අත්දැකීම ඊළඟ එකට බලපෑමක් වෙනවා. හැබැයි මේක එහෙම අනාගතයට යන්නේත් නැහැ. වැරදියක් තමයි අපේ විඥාණයවත් එහෙම එක දිගට මෙන විඥානයක් නැහැ. සාති කියලා භික්ෂුවක් හිටියේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ਉਹ සඳහන් කළේ එක දිගටම නොවෙනස් වෙන විඥානයක් යනවා කියලා. කිව්ව විතරක් නෙවෙයි හාඳුර කිව්ව බුදුරජාණන් වහන්සේත් මෙහෙමයි දේශනා කරන්න කියලා. බුදුහාඳුර සාති හාඳුර එන්න කියලා හුඟක් දොස් කිව්වා. එහෙම කියන්න එපා කියලා. මරණයෙන් පස්සේ යන විඥානයක් තියා මේ ජීවත් වෙන කාලේ එක මොහොතක ඉඳලා අනිත් මොහොතට යන විඥානයක් ගැනවත් නොකියන මම කොහොමද මරණයෙන් පස්සේ යන විඥානය ගැන කියන්නේ කියලා. එහෙම දේශනා කළේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඊටාම සියුම් විදියට මේ ලෝකේ තියෙන අනිත් කරුණුත් එක්ක අපි බුදුදහම පටලවා ගන්න හොඳ නැහැ. අනිත් දේ තමයි බුදුදහම ගැන අපට හොඳ දැක්මක් තියෙනවා නම් බුදුදහම නාමයෙන් හෝ වෙනත් දර්ශනයක් නාමයෙන් කොයිතරම් විසිතුරු දෙයක් විචිත්‍ර විදියට කිව්වත් අපි දන්නවා මේක බුදුදහමෙන් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම නැති වුණොත් අපි කියන හැම කෙනා කියන දේවල් පස්සේ මියන්න ගන්නවා අන්තිමට. එහෙම වෙන්න බෑ අපට. එතකොට එහෙම නොවෙන්න නම් බුදුදහමේ මූලික හරපද්ධතිය ගැන පැහැදිලිම දැක්මක් අපට තියෙන්න ඕන. ඒක දැනගෙන අනිත් ඕන දර්ශන දැනගතර කමකුත් නැහැ. අනිත් දේ තමයි තවත් වැදගත්ම කාරණයක් තියෙනවා බුදුදහමේ තියෙන මේ පංචස්කන්ධය පිළිබඳව විස්තර කළ තියෙන මේ කාරණා පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කාරණා පහක් ගැන නිතර විස්තර වෙනවා ධර්මයේ. මේ වචන පහ තියෙනවා නම් කිසියම් තැනක ඒක තේරුම් ගන්න අවස්ථාවේදී අපි හුඟා කල්පනාකාරී වෙන්න ඕන. මේ වචන කියලා තියෙන්නේ සන්දර්භය, කන්ටෙක්ස්ට් එක මොකක්ද කියලා බලාගන්න. ඇයි ඒකට හේතුව මේ වචන සමාන වුණාට ඒක තියෙන තැන අනුව අර්ථය වෙනස්. එක තැනක විඥානය පිරිසුදු විඥානය කියලා තියෙනවා. එක තැනක විඥානය ප්‍රහීණ කරන්න කියලා තියෙනවා. එක තැනක හිත දියුණු කරන්න කියලා තියෙනවා. තවත් තැනක හිත ප්‍රඥාවත් එක වඩන්න කියලා තියෙනවා. එක තැනක සංඥාව මිනුගුවක් කියලා තියෙනවා. එක තැනක සංඥාව උපේක්ෂාසගතය කියලා කියනවා. එක තැනක සංඥාව ප්‍රහීණ කරන්න කියලා තියෙනවා. එක තැනක සංඥාව දස සංඥාවල සංඥා වඩන කියලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු පහ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ කරුණු පහ යම් කිසි තැනක තියෙනවා නම් මේවට තේරුම් දෙන්න කලින් අපි කල්පනා කරලා බලන්න වටිනවා. මේක සරල දෙයක් නෙවෙයි පින්වත්නි. මේක කාලයක් ධර්මයක් එක්කම ඉන්නට වෙනවා. අඛණ්ඩවම ධර්මය අහන කෙනෙකුට විතරයි මේක අල්ලගන්න පුළුවන්. නැත්නම් හරි අමාරුයි. ඒ නිසා තමයි අපි බොහෝ විට දෘෂ්ටි වලටත් වැටෙන්නේ මේවට තනි ඩෙෆිනිෂන් දෙන්න ගිහිල්ලා. අපි තනි අර්ථ දෙන්න යනවා බොහෝ විට. දැන් හොඳම උදාහරණයක් තියෙනවා සංයුතනිකයේ මනෝ නිවාරය කියලා සූත්‍රයක් තියෙනවා. එක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා එන එන සිතවිලි දුරු කරන්න කියලා. යම් යම් මනෝ විතරකයන් නම් එන්නේ ඒ ඔක්කොම දුරු කරන්න කියලා තියෙනවා. දැන් මේ පෙනුතුනොත් බණවට අහනවනේ එහෙම නේද? සමහර දේශගොලු කියන හැම එකක්ම දුරු කරන්න එන එන සිත අයින් කර කර ඉන්න. එතකොට හරි. එතකොට හිතුවා නිවන් දකින්න පුළුවන් කියලා. මේ මනෝ නිවාරණ සූත්‍රයත් එහෙමයි කියන්නේ. මේ දෙවියා කියනවා හිතට එන හැම අරමුණක්ම දුරු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? පිළිගත්තද? බුදුහාම පිළිගත්තේ නැහැ. බුදුහාඳුර දේශනා කරන්නේ එන එන සිතිවිලි දුරු කරන්න කියලා නැහැ. බුදුහාඳුර දේශනා කරන්නේ යම් සිතිවිල්ලකින් අකුසල් වැඩෙනවා නම් අන්නේ අකුසල් වැඩෙන සිතිවිලි දුරු කරන්න. කුසල් වැඩෙන එකක් තියෙනවා ඒක වඩන්න කියලා. ඒ නිසා හිතට එන එන අරමුණ දුරු කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. එහෙම වුණොත් අපිට කවදාවත් නිවන් දකින්නත් බෑනේ. ඒ කියන්නේ අකුසල විතරක දුරු කරන ගමන් ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච සම්මා දිට්ඨියත් එක්ක එකට යන විතරක තියෙනවා. අන්නේ විතරක අපි දිනු කරන්නට ඕන. ඒව තමයි දස සංඥා විදිහට දක්වන්නේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, මේ වගේ දස සංඥා සඳහන් කරලා තියෙනවා. ඒ වඩන කියලා තියෙනවා. එනිසා මෙන්න මේ වගේ අප දැනට දන්න කරුණු ටිකක් තියෙනවා. දැන් අපි හැමදෙනාම යම්සි ප්‍රමාණයකට දන්නවා. හැබැයි දන්න දේෙන් අපි ටික ටික හරි අපි ඉදිරියට යන්නට ඕන. සහ අනිත් දේ තමයි අපි නිතරම උත්සාහ කරන හැකිතාක් ධර්ම දේශනා අහලා අහලා අපි දැනුම දිනු කරගෙන අපි බලන්නේ. ඒකත් හොඳයි. හැබැයි අපි නුතුනි යතරේදී ටිකෙන් ටික සමතේ වඩන්න ඕන. සමතේ වඩනකොට තමයි නීවරණ දුර වෙනකොට තමයි අර අපි අහන දේ හොඳට ප්‍රකට වෙන්නේ. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පදනම් කරගත්තු කිසියම් සමත භාවනාවක් හැකිතාක් දුරට දිනපතා පුරුදු කරන්න ඕන. ආනාපාන සතිය ඉතාම වැදගත් යතරෙන් ආනාපාන සතියට වැය කරන කාලය තත්පරයෙන් තත්පරේ හැරි දිනපතා වැඩි කරගන්නට ඕන. අන්නේ තුලෙන් හිතේ සමාධියත් එක්කම තමයි එළියට නැගිටලා ආවට පස්සේ තමන් වැඩ කරන්නේ තිය සමාධියත් එක්කම ඊට පස්සේ. සමාධිය නැගිට්ටත් අර සමාධියෙන් ලැබෙච්ච ආස්වාදයේ හිතේ අර තැම්පත් බව මෘදු ගතියත් එක්ක තමයි තමන් ඊළඟ වැඩ එක කරන්නේ. අර ගැටෙන ඇලෙන ගතිය ටිකක් අඩු වෙනවා. සහ තමන්ට ධර්ම කාරණා ඊටාම මනවින් ඊට පස්සේ මෙනෙහි කරන්නත් පුළුවන්. පින්නතුනි සැබවින්ම කලක් යනකොට පේනවා අපි වාඩි වෙලා සමතේ වඩලා වැඩි වෙලාවක් අවදියෙන් ඉන්න වෙලාවේදී ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී වැඩිපුර කරන්නේ විදර්ශනා භාවනාව. සමතේ නීවරණ අඩු වුණාට පස්සේ අපි සාමාන්‍ය ජීවිතයේදී අපට දකින්න කියන එන හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. ඒ වෙලාවේදී ඇත්තටම අපිට විදර්ශනා වින්න පුළුවන්. අපි ඇස් දෙක වහගෙන වාඩි වෙලා සමතේ කරන ගමන් ඒකෙන් එක්ස්පීරියන්ස් එක අරගෙන නැගිට එළියට ආවට පස්සේ අපේ දිනදා වැඩ කටයුතු වහක් අපට විදර්ශනාවත් එක කරන්න පුළුවන්. ඒ අතරේදී අපට හමු වෙන ඇත්ත එක යම් යම් දේවල් ගැටළු ඇති වෙනවා නම් ඒ වගේ ලාකේදී අපට මෛත්‍රී ආදී භාවනා කරන්න පුළුවන්. පුදුමුණ ආදී භාවනාවක් අපට සාමාන්‍ය විදියට ඇස් දෙක අරගෙන පුහුණු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පින්නොත්නේ ප්‍රධානතම දේ තමයි අපි ධර්මයත් එක්ක අඛණ්ඩවම ජීවත් වෙන්නට ඕන. ඒක හැබිට් එකක් කරගන්නට ඕන. ඒ හැබිට් එක පස්සේ හොබි එකක් බවට පත් වෙනවා. මුලදී එක පුරුද්දක් කරගන්නට ඕන. පුරුද්ද පස්සේ විනෝදාංශයක් බවට පත් වෙනවා. ධර්මයේ හැසිරීම පින්නොත්නේ විනෝදාංශයක් කරගන්නට ඕන. ඒ කියන්නේ පින්නොත්නේ අපි වැඩිපුර කාලයක් එතකොට අපි කතාව අඩුවෙන් ඉන්නේ එතකොට. අපි ධර්මයේ පුහුණුවට එන්න එන්න පින්නොත්නේ නිහඬ භාවය වැඩි වෙන්නට ඕන. ධර්මයේ වැඩිපුර පුහුණුවේ ඉන්නවා කියන එකට එක සලකුණක් තමයි අපේ භාෂාවේ විශාල පරිවර්තනයක් වෙන්නට ඕන පින්නතුනේ. අපි දැන් කතා කළ සතුටක් විඳිනවා නම් ඊට වඩා සතුටක් විඳිනවා අපට විඳින ලැබෙනවා නිශ්ශබ්ද වෙනකොට. කතා කරනවා නම් ධම්මීවා කතා අරියෝවා තුන්හි භව කියපු විදිහට කතා කරනවා නම් ධර්ම කරුණක්ම තමයි කතා කරන්න තියෙන්නේ. කෙනෙක්ගේ අඩුපාඩුවක් කතා කළත් ඒක ධර්මයට අනුවම කතා කරන්නේ. පුද්ගලික ස්මතු කළ නෙවෙයි ඒ සිද්ධිය බේස් කරගෙන විතරයි අපි කතා කරන්නේ. පුද්ගලයකට දෝෂ ආරෝපණය කරන අදහසින් නෙවෙයි ඒ සිද්ධිය ඇනලයිස් කරන එකක් විදිහට විතරයි අපි කතා කරන්නේ. ඉතින් මේ වගේ දහම් මගක් අපි වඩන්න ඕන පින්නතුනි. ඉතින් ඒ සඳහා සක්මන් භාවනාව අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපි ඇවිදිනකොට වර්තමානයේ හිත තියාගෙන ඇවිදින බව සිහිපත් කිරීම. ඒක සතිපට්ඨානය. ඒක සතිපට්ඨාන භාවනාව නෙවෙයි පින්නතුනි. ඒක සතිපට්ඨානය. ඒක සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේ රූපය ඇති දෙයක් විදියට ඉඳ තියාගෙන ඒ ඇති කියන රූපය තුල හිත පාත්වා ගන්න ගමන් අපිට පුළුවන් මේ ශරීරය සකස් වෙලා තියෙන සතර මහා භූත රූප කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒතර සක්මන් භාවනාව අයිති වන්නේ සතර සතිපට්ඨානෙන් විශේෂයෙන්ම පළවෙනි අනුපස්සනාවන කාය අනුපස්සනාවට තමයි අයිති වෙන්නේ සක්මන් භාවනාව. ඒක ඉරියාපත පබ්බේ කියලා එකක් තියෙනවා. එතෙන්ට තමයි මේක සම්බන්ධ වෙන්නේ. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේයි ලෝකේ කියන කාරණාවේදී කායේ කයනුව බලමින් වාසය කරන ක්‍රමයේදී මෙන්න මේ සතර ඉරියව්ව හිටගෙන ඉඳීම, ඇවිදීම, ඉඳගෙන සිටීම, සැතපීම කියන මෙන්න මේ ඉරියව් හතර පවත්වනකොට ඒ වර්තමාන හිත පවත්වා ගන්න එක තමයි මේදී සිද්ධ වෙන්නේ. නැත්තම් අපේ හිත අතීත අනාගත දෙකට යන එක ටිකෙන් ටික අඩු කරලා වර්තමානයේ තුල හිත පවත්වා ගන්න එක කරන්නේ. හැබැයි එතන වර්තමාන හිත පවත්වා ගත්තත් හිතන්න එපා සම්පූර්ණයෙන්ම අපි අවිද්‍යාව දුර වෙලා ඉන්නේ කියලා. වර්තමානයේ අපි හිත තියාගෙන හිටියා කියලා කිව්වට මේත් ඉන්නේ ඇත්තටම අතීතෙම තමයි ඉන්නේ. දැන් අපි වාහනයක යනකොට වාහනේ ඉස්සරහා බලාගෙන ඉන්නවනේ. අපි හිතාගෙන ඉන්නවා මේ මං ඉන්න තැන මේ හිතාගෙන ඉන්නේ කියලානේ. ඇත්ත ඇත්තෙන්ම දැන් මේ හිටගෙන තමයි ඉන්නේ වාහනේ උඩ රෝද හතරට මීට කලින් දැකපු ස්ථානේ දැන් මේ ඉන්නේ. නමුත් අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ දැන් මේ වර්තමාන මොහොතේ ඉන්නවා කියලා හිතන් ඉන්නේ නේ. හැබැයි ඉන්නේ මීට කලින් දැකපු තැන තමයි මේ ඉන්නේ දැන්. ඇත්තටම අපි අතීතේ ඉන්නේ බොහෝ විට. අතීතේ ඉන්නේ නිරුද්ධ වෙච්ච අතීතේ ඉන්නේ. නිරුද්ධ වෙච්ච අතීතේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුවයි ඉන්නේ අපි එකයි. හිතන් ඉන්නේ වර්තමානයේ කියලා. නමුත් ඇත්තටම ඉන්නේ නිරුද්ධ වෙච්ච අතීතය. ඒකට කියන්නේ ස්පර්ශාන්තය කියලා. අර මුලින් ගැටිච්ච අවස්ථාව ගැන උදාහරණයක් හැටියට දැන් අපි කියමු අපට කවුරු හරි බැනපු කෙනෙක් මෙතෙන්ට ආව කියලා. එනකොටම අපට අර මතක් වෙනවා අර අතීත සිද්ධීන් ටික. බැනපු අවස්ථාව, බැනපු දේවල්, ඒ වෙලෙ හිටිය අනිත් කට්ටියේ සිද්ධි හැම මතක් වෙනවනේ. එතකොට දැන් අපි හිතන් ඉනවා දැන් වර්තමානයේ අමයා ගැන හොඳට සිහියෙන් මං ඉන්නවා කියලා හිතන් ඉන්නවා. හැබැයි ඉන්නේ අර අතීත සිද්ධිය මෙනෙහි කරමින් ඉන්නේ. අතීතান্তি අපි ඉන්නේ. එතකොට අතීතය කියන එක වරදවා තේරුම් ගන්න එපා. අතීතය අමතක කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. දැන් මේ සතිපට්ඨානේ වඩන ගිය ගමම සමහරට හිතන දේක් තමයි අතීතය අමතක කරන්න අනාගතය අමතක කරන්න කියලා නේ. අමතක කරන්න කියලා නම් නෑ පිනතුනේ බුදුදහමේ කොහෙවත්. එක තැනක කාරණයක් තියෙනවා විතක සංඨාන සූත්‍රයේහි අසති අමනසිකාර කියලා එකක්. සිහි නොකර ඉන්න කියලා. හැබැයි සිහි නොකර ඉන්න කියන එකයි අමතක කරන්න කියන එකයි දෙකක්. සිහිය දිනු වෙනකොට මතකයේ පිනතුනේ වැඩි වෙනවා. ධර්මයේ ඊටම පැහැදිලිව දක්වන සතිපට්ඨාන ආනිසංස විදියට කිර කතම්පි කිර භාසිතම්පේ සරතේ අනුස්සරතේ සතේ සරණතා ධාරණතා ආදී වශයෙන් වචන ගානක් සඳහන් කරනවා. සිහිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අතීතයේ ඕන දෙයක් මතක් කරන්න පුළුවන්. සිහිය දිනු කරලා මව්කෝසේ හිටිය කාලේ නම් මතක් කරගන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කිරීම නෙවෙයි දෝෂය. මෙනෙහි කරනකොට මෙනෙහි කරන බව නොදැන අතීතයන්තේ ජීවත් වීම තමයි වරද. අවිද්‍යාසහගතව. එතකොට පින්නතුනි මෙන්න මෙතෙන්දී වර්තමානයේ අපි ඉන්නවා කියලා කිව්වට ඇත්තටම අපි ඒත් අවිද්‍යාවෙන් තමයි ඉන්නේ. නමුත් දැන් විශේෂයෙන් සක්මන් භාවනා කරනකොට අපි වර්තමානයේ සාමාන්‍යයෙන් වාසය කරනවා. අපේ ඉරියව්ව ගැන අපි බලනවා. අපි දන්නවා මේක සමත භාවනාවක්. මේක සම්මුති සත්‍ය තුලින්දගෙන තමන් කරන්නේ කියන එක දන්නවා. දන්නේ කොහොමද? ඉදිරියේ පරමාර්ථ සත්‍යයට යන්න ටෙක්නික් එකක් විදිහට විතරයි, ක්‍රමවේදයක් විදිහට විතරයි මේක පාවිච්චි කරන්නේ කියන එක තමන් දැනගෙන කරන්නේ මේක. මේක මුලා වෙලා නෙමෙයි කරන්නේ ඔහු. ඔහුගේ හිත සමාධිමත් කරන උපක්‍රමයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට සක්මන් භාවනාවේ පළවෙනි පියවර තමයි අපි ඇවිදිනකොට ඇවිදින බව ගැන හොඳට සිහියෙන් ඇවිදිනවා. වම් පාදයේ තියෙනකොට, දකුණු පාදයේ තියෙනකොට ටිකෙන් ටික අපි ඒ අරමුණ ගැනම අවධානයෙන් ඉන්නවා. ඊළඟට හොඳට ඒක තමන්ට හුරු වුණාට පස්සේ කැමැති නම් තමන්ට පුළුවන් තවත් පියවරක් ඉදිරියට යන්න. මේ ශරීරය මෙහෙම ක්‍රියාත්මක වෙන මේ ශරීරය සතර මහා භූත රූප වලින් හැදිලා තියෙන්නේ. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙන් හැදෙලා තියෙන්නේ. ඒ හතරෙන් හැදෙච්ච ස්වභාවයක් තමයි මේක කියලා අපිට යතරෝ නම් ශරීරය අනාත්මතාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ අතර තවත් ගැඹුරට ගිහිලා කෙනෙකුට ඕන නම් මේ සක්මන් භාවනාව ආරම්භයේදී හිත සමාධිමත් කරගෙන ඉක්මනින්ම ඕන නම් හිත වසඟ කරගත්තු කෙනෙකුට සම්පූර්ණයෙන්ම විදර්ශනාවම ගත කරන්න පුළුවන්. මේ ශරීරයේ කිසියම් වේදනාවක් දැනෙනකොටම හු දන්නවා මේ වර්තමානයේ දැනෙන එක නෙවෙයි. ඇත්තටම වර්තමානයේක දැනිලා නිරුද්ධ වෙච්ච මොහොතක මම මේ මනෝවිඤ්ඤාණයෙන් දකින අවස්ථාවයි මේ වෙලාවේ යන්නේ කියන එක දැනගෙන මේ වෙලාවේ මම ඇවිද්දට ඇත්තටම මම මේ ඇවිදීම තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මේ කයත් පොට්ටබ්බයත් එක තියෙන කාය විඤ්ඤාණය නෙවෙයි. මම මේක තේරුම් ගන්න අවස්ථාවයක නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී මම මේ සක්මන් කරන්නේ කියලා බලාගෙන ඕන්නම් සම්පූර්ණ විදර්ශනාවේ යන්නත් පුළුවන්. එනිසා මේ සකම් භාවන අවස්ථා කීයක් මේ කියුවේ. කෙනෙකුට ඕන නම් ඇවිදිනවා කියනක විතරක් හිතලා යන්නත් පුළුවන්. ඒකෙන්ම හිත තැම්පත් කරගෙන ඒ විනාඩි 10 හෝ 15 ගත කරන්නත් පුළුවන්. ඒකම ඕන නම් කොටස් වලට බෙදලා වම් පාදයේ දකුණු පාදයේ කියලා හැම යන්නත් පුළුවන්. ඒ වගේම වම් පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා හැම යන්නත් පුළුවන්. දකුණු පාදයේමත් පුළුවන්. එහෙම ගිහිලා ටිකක් හිත තැම්පත් වෙනකොට ඕන නම් මේ ශරීරය හැදලා තියෙන්නේ සතර මහා භූත රූප වලින් කියලා ඒහි ස්වභාවය ඒ නිසා මේක හටගත්තා කියලා බලන්නත් පුළුවන්. ඒකත් තවත් තෝරා දිනු කර කෙනෙකුට මේ සතර මහා භූත රූපත් ඇත්තටම මම මේ හිතන වෙලාවේ තියෙන දෙයක් නෙවෙයි. ඒකත් ඊට කලින් හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක්. මම මේ මනෝවිඤ්ඤාණයෙන් සීකරන අවස්ථාවක් කියලා රූපේ පොඩ්ඩක්වත් හිත බැස ගන්න නැති විදියට මනෝවිඤ්ඤාණ මට්ටමෙන්ම ප්‍රඥාවත් එක්කම ඇවිදින්නත් පුළුවන් ඔහුට. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ඇවිදින වෙලාවේ ශරීරයත් තියාගෙන කොහොමද මනෝවිඤ්ඤාණය විතරක් ඉන්නේ කියලානේ. තේන්න තුනේ ඇවිදින එකයි වාඩි වෙලා ඉන්න එකයි වෙනසක් නැහැ. ඇවිදින කොටත් ඉරියව්වක්, මේ ඉන්න කොටත් ඉරියව්වක්මයි. ඉරියව් හතරෙන් එක ඉරියව්වක් තමයි ඇවිදීම කියලා කියන්නේ. එතකොට ඔබ දැකලා තියෙන බාහ්‍ය දාරු චිරියහල තියෙනවා. අර මහමගෙදී බුදුහාඳුර හමු වෙලා පාරේදීම වැඳගෙන බණහල තමයි එවලම මාර්ගඵල ලැබුවේ ධර්මාවබෝධය කලේ. ඒ නිසා ඉන්න තැන කොතනද, ඉන්න ඉරියව්ව මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. කොයිතරම් දුරට තමා මේ දහම් කරුණු තුල බැසගෙන සමත විදර්ශනා දෙක තුල උපරිම හිත තියනවාද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇස් දෙක පියාගෙන හිටියත් හිත එක එක අරමුණු වල නම් යන්නේ, නැත්තම් නින්දට වැටිලා නම් ඉන්නේ තමන් ධර්මයේ නෙවෙයි ඉන්නේ. ඇස් දෙක අරගෙන හිටියත් හිටගෙන හිටියත් තමන්ට විදර්ශනාවෙන් ඉන්න පුළුවන්. තමන්ගේ හිත තැම්පත් වෙනවා නම් සහ තමන්ට මේ දර්ශනය තියෙනවා නම් සහ තමයි දර්ශනයට හිත යොදවලා නම් තියෙන. ඒ නිසා දැන් අපි ටික වෙලාවක් සක්මන් භාවනා කරමු. ඔබ වෙනුවේ මද සූර්යාලෝකයක් පායලා තියෙන හොඳට. ඔබව පිළිගන්න, ඔබේ භාණ්ඩට උදව් කරන්න. අර පැත්තේ වත්තත් හොඳට සූදානම් කරලා තියෙනවා, සුද්ධ පවිත්‍ර කළා ඔබ වෙනුවෙන්ම. ඉතින් අපි එකෙන් ප්‍රයෝජන ගමු ටිකක් නේද අද දවසේ. හොඳයි, එතකොට පින්නතුන් අපි සිහියෙන් එකිනෙකන පිටුපස්සෙන් අපි යමු. සක්මන් කරන අමාරු පින්නතුන් මෙතන මිදගෙන තමන් පුහුණු කැමැති භාවනා කරන්න. අනිත් අය අපි එළිය ගිහිල්ලා විනාඩි 15ක් 20ක් ඉන්නු. ටික වෙලාවක් කළ කාට හරි අමාරු නම් ආයි හිමින් සැරේ සිහියම මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙන්න. පුළුවන් ආයි හැකිතාක් වෙලාවක් අපි සකම භාවනා කරමු. හොඳයි පින්නතුනි, අපේ දැන් මේ සතිපට්ඨාන එක්තරාංගයක් වඩපු අවස්ථාව. ඉතින් මහා සතිපට්ඨාන සූත්‍රයේ දැස බලන විට පේන කාරණයක් තමයි අපේ ජීවිතයේ සිදු කරන හැම දෙයක්ම අපට සතිපට්ඨානයක් බවට, ධර්ම පුහුණුවක් බවට පත් කරගන්න පුළුවන් ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ හිදී දේශනා කළ තියෙන්නේ. තින් යතර විශේෂයෙන්ම සතිමත් වැවිදීම, මයින්ඩ්ෆුල් වෝකින් කියන එක අපට ආකාර කිහිපයකින්ම වැදගත් වෙනවා. එකක් තමයි අප ටික වේලාවක් වාඩි වෙලා ඉඳලා අපට පරියංක භාවනාව කරලා ටිකක් අපහසුවක් දැන් කි වේලාවකදී අපට මේක අමතර භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. කායගත සතිය නැත්නම් කායන පස්සනා විදිහට. අනිත් දේ තමයි අප දෛනිකව බොහෝ කටයුතු කරද්දී ඇවිදිමින් තමයි කරන්නේ. අනේ මේ ඇවිදින් කරන අවස්ථාවකදී අපි දිනපතා කරන කටයුතු ඇවිදිමින් කරනකොට අපට සතිමත්ව කරන්න පුළුවන්කම ලැබුණොතින් ඇත්තටම පින්නතුනි අපි හැම වෙලාවෙම සක්ම මළුවක තමයි ඉන්නේ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද කියන එකට වඩා අපි ඉන්නේ සිහිය පුහුණු කරමින් නම් අපි ඉන්නේ හැම ඉරියව්වක්ම භාවනා ඉරියව්වක් වෙනවා. අපි වාඩි වෙලා ඉන්න හැම ආසනයක්ම භාවනා ආසනයක් වෙනවා. අපේ කරන හැම දෙයක්ම භාවනාවක් බවට පත් වෙනවා. අපි ඉන්න හැම ස්ථානයක්ම භාවනා කුටියක් භාන මධ්‍යස්ථානයක් වෙනවා. ඒ වගේම අපට හැම වෙලාවෙම අපේ මනස ගැනම අවධානය යොමු කරලා අප මේ වෙලාවේ යමක් කරනකොට තේරුම් ගන්නකොට අපට නිතරම රූපයක් නිර්මාණය වෙමින්නේ අපේ හිතේ කොයිලෙත් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඕනම වෙලාවක යමක් හිතනකොට රූපෙකුත් එකයි හිතන්නේ සාමාන්‍යයෙන් අපි. නිදිය ගත්තත් සිහිනෙදිත් අපි දකින්නේ රූපයක්. එතකොට පින්නතුනේ ඒ හැම වෙලාවකදීම යථාර්ථය තමයි රූපය සම්පූර්ණම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව තමයි ඇත්තටම අපේ ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ. ඉතින් අන්න ඒක හරියටම තේරුම් ගත්තොත් අපේ හිත බාහිර රූපයෙන් නිදහස් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ ක්‍රියාත්මක වන්න චේතනා පැත්තත් අනිත්‍යතාවය දැක්ව තින්. ඒ බාහිර රූපේ අනිත්‍යතාවය දකින මනෝවිඥානයත් මේ වෙලාවේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා දැක්ව තින්. වේදනා සංඥා සංඛාර විඥානවල අනිත්‍යතාවයත් අපට දැක ගන්නට පුළුවන්. අන්නේ ස්කන්ධ පංචකයේම සමුදේ අපි දැක්ව තින් දකිමින් නම් ජීවත් වෙන්නේ අපි හැම වෙලාවෙම ඉන්නේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයක. අපි හැම ඉන්නවා නම් අපට බෝඩ් එකක් නොගැහුවත් අපි ඉන්නේ ඇත්තටම විපස්සනා භාවනා මධ්‍යස්ථානයක තමයි ඉන්නේ. පින්නතුනේ හැම වෙලාවෙම අපි දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. ඉහළම ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. එතකොට රූපය අපි අනිත්‍යතාවය බලනවා. රූපය අනිත්‍යතාවය ඇත්තටම බලන්නේ පින්නතුනේ සමත මට්ටමේදී සමති සත්‍ය තුළ ඉඳගෙන අපි විදර්ශනා වේදී රූපය බලනවා. බලන්නේ ඇත්තටම නිරුද්ධ වූ රූපයක් හැටියටයි අපි බලන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපට ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පින්නතුනි මේ සක්මන් භාවනාව අපිට බෙහෙම වැදගත් වෙනවා. අනිත් කාරණේ තමයි අප දහම පුහුණු කරන වෙලාව කියන්නේ පින්නතුනි ඒක අපට යහපතක් වගේම අපේ දෙමව්පියෝ ජීවත් වෙනවා නම් එයටත් ඒක ආශිර්වාදයක් වෙනවා. අපි බොහෝ විට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියලා කරන්නේ දානමය පින්කම පූජා කිරීමනේ නේද? දානයක් පූජා කිරීමනේ. නමුත් පින්නතුනේ දහමේ ඊටාම පැහැදිලි කාරණයක් තමයි අපි බොහෝ විට දානමය පින්කම් වලින් මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නේ ඇතැම් විට මනුස්ස ආත්මභාවයෙන් පල්ලෙහා ඉන්න අයට. ඒ අය උඩට ගන්න තමයි දාන දෙන්නේ. සිවුරු පිරිකර ආදී පූජා කරන්නේ බොහෝ විට ඒ වෙනුවෙන් පාංශුගලක් පූජා කරන්නේ. නමුත් ඊට වඩා ප්‍රමාණයක් අපේ ඥාතීන් ඉන්නව සුගතියේ ඉන්නයි. මේ ආත්මෙ විතරක් නෙවෙයි කල්ප ගණන් අපේ අතීත ඥාතීන් අම්මල තාත්තලා අපි දිහා බලාගෙන ඉන්නේ. මේ ආත්මෙ අම්ම තාත්ත විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තලා අප්‍රමාණ පිරිසක් අප සීල භාවනා දෙක කරනකොට අපි ගැන බලාගෙන ඉන්නේ සුගතියේ ඉඳගෙන. අනේ මගේ පුතාම් භාවනා කරනවා සීල සමාදන් වෙලා ඉන්නවා අන්න එළියට ඇවිල්ලා සක්මන් භාවනා කරනවා ඇතැම් විට බලාගෙන ඉන්නේ. ආකාංකේය කියලා සූත්‍රයක් තියෙනේ. සූත්‍රයේ කියවල බලන්න විශේෂයෙන් සිල්වත් වෙනකොට ඒ වගේම භාවනා වඩනකොට අපේ කලින් ආත්ම භවවල දෙමව්පියන් අපෙන් පින් අනුමෝදන් වෙනවා පින්නතුනි. අපි අනුමෝදන් නොකලත් ඇතැම් විට ඒ අපි දිහා දැකලා සතුටු වෙන අනුමෝදන් වෙනවා. මොකද ඒ අපි වෙනුවෙන් ලොකෝ කැපවීමක් කරලා තියෙන්නේ. ඒ අප ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒ නිසා පින්නතුනි විශේෂයෙන් සීල සමාධි දෙක වඩන වෙලාවේදී ඔබ කල්පනා කරන්න නිතර හිතන්න මගේ මේ කුසලය මට විතරක් නෙවෙයි මගේ අතීතගත අම්මට තාත්තටත් පින් අනුමෝදන් වෙන පින්කමක් කියලා හිතලා මේක කරන්න. එතකොට තවත් ඔබට ලොකු උනන්දුවක් ඇති වෙනවා මේ ධම්මාගේ ඉදිරියට යන්න ඕන කියන හැඟීමක්. හොඳයි පින්නතුනි, දැන් අපි මෙතන ඉඳන් නැවත අපි අර සතර බ්‍රහ්ම විහරණ පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කරපු ටිකම කෙටියෙන් අපි ඒ හතර මොනනම් ඔබට පැහැදිලි වෙන විදියට නැවත මතක් කරගන්නත් එක්ක, ඒකෙදි පින්නතුනි උපේක්ෂා භාවනාව කියන එක වැදගත්ම වෙනවා. ඒක අපි බොහෝ විට කරන අඩුයි. ඒ උපේක්ෂා භාවනාවෙන් හිත සමාධිමත් කරගත්තට පස්සේ හිත හුඟක් තැම්පත් වෙනවා. අපි කරන කටයුතු වලදී හුඟක් මැදහත් අනිත්‍යයේ අඩුපාඩු ඉවසන ගතිය හුඟක් ඇති වෙනවා. ඒක මෛත්‍රියටත් වඩා ඉහළට ගිය කාරණයක් පින්නතුනි. මෛත්‍රියේදී අපි මෙත් වඩනවා. ඇතැම් විට මගේම දරුවෙක් විදිහටත් බලන්න පුළුවන්. නමුත් උපේක්ෂාව කියන්නේ ඊටත් වඩා ඉහළ මට්ටමක්. එතෙන් දැන ඇලීම් ගැටීම් දෙකම දුරු කරලා සම්පූර්ණ මේ කර්ම දයාවෙන් යන සත්වයෙක් කියලා දකින්න එක. කෙනෙක්ගේ හොඳක් තිබුණත් නරකක් තිබුණත් වැරදි අඩුපාඩුවක් තිබුණත් සාර්ථකත්වයක් තිබුණත් ඒ හැම දෙයක් දැසම මැදහත්ව බලන ස්වභාවය. එතකොට සත්වයන් දැස බලන ආකාරයත් සාමාන්‍ය ලෝකෙ දැස බලන විදිහත් එකක් බවට පත් වෙනවා. තමන්ගේ හිතේ කුසලය මැදහත් බව දිනු වෙන ප්‍රධානතම භාවනාවක් උපේක්ෂා භාවනාව. ඒකට ඍජුවම යන්න බෑ. අනිත් කමඨාන් හතර වඩල තමයි දෙන්න යන්නේ. එකපාරු උපේක්ෂා භාවනාව සාමාන්‍යයෙන් වඩන්නේ නැහැ. ඒ වඩන හැම පියවරකදීම විනාඩි කිහිපයක් හරි තත්පර කිහිපයක් හරි අර මුල් ටික වඩල තමයි අපි එතෙන්ට යන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හොඳයි පින්නතුනි, අපි දැන් ටික වෙලාවක් ඒ සතර බ්‍රහ්ම විහරණම වඩන්න සූදානම් වෙමු.